यस रागोच दोषोच मानो मक्खोच पातितो सास पोरिव आरग्गा तमहं ब्रूमि ब्राह्मणं In whom lust, hatred, pride, detraction are fallen off like a mustard seed from the point of a needle, him I call a Brahmana. Pháp Cú câu 407. Người bỏ rơi tham sân, không mạng, không ganh tị, như hột cải đầu kim, ta gọi Bà La Môn.